ඉතාම බයනක තත්ත්වයක ගෙවල්වලට බැල්ල ගහනවා වාහනයක යන්න බෑ ගහනවා මේ එක්සත් ජාතික පක්ෂයේ සැලසුම් ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂය මේ වැඩේ කවදාකවත් අරින්නේ නැහැ හැබැයි තමුන්නාසලා මතක තියාගන්න මේ තමුන්නාසලා ආණ්ඩුවක් පිහිටවලා තියෙන පොලියට ණයට අරගෙන මාස 3ක පොලිය ගෙවන්න ආපු ආණ්ඩුව කියන්නේ ඒ නිසා මිනිස්සුන්ට ක්‍රමානුකූලව සීලාචාර විදියට හැසිරෙන්න දෙන්න තමුන්නාසලා අපේ රටේ ජනතාව නොමග යවනවා ඔබතුමා ඇමති මිනිමරුවෙක් ඉන්නවා අද අපිව මරන්න මාව මරන්න අපේ පාක්ෂිකව මරන්න මෙහෙවනවා මිනිමරු ලඩු 30ක් 40ක් තියෙනවා ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනේ අවියායුධ තියාගෙන පාරේ සැරිසරනවා කොළඹාට ෂර්ට් එක ඇඳගෙන තොප්පිය දාගෙන මේකද යහපාලනේ කියන්නේ පරීක්ෂණයක් ආරම්භ කියන්නද කියලා මම පොලිස්පතිතුමා ඉල්ලනවා අද මම CID එකට දෙන වාර්තාව මේ හැන්සාඩ් ගත කරනවා